අයවයෙන් ගත යුතුක් ඇත්තේම නෑ හා සමානයි. අපි අයවැය පදනම් කරගෙන සමග ලංකා පුද්ධිවර සම්මේලනයේ වශයෙන් යෝජනා පහක් ඉදිරිපත් කරා. එක් යෝජනාවක් විතරක් එය සැලකිල්ලට අරගෙන තියෙනවා. ඒ තමයි මහමුදේදී සිදුවන ජීවිත හානි වෙනුවෙන් ලබා දෙන වන්දි මුදල මිලියනයක් දෙන්න කියලා අපි ඉල්ලීමක් කරා. එය පැත්තෙන් කියදෙන මිලියන එක රක්ෂණාවරණයක් දෙනවා කියලා. ඒක හොඳයි. හැබැයි මේ මහමුදේ සිදුවන අනතුරු එහා මේ ධීවරයින්ද ධීවර කර්මාන්තේ කරගෙන යෑමට බදු සහන ඉල්ලුව ආම්පන්න සඳහා ඒ ගැන සඳහන් කළ නැහැ. එතකොට මේ පාර අයවැය මවාපෑමක් කළා කියන්නේ ධීවර ජනතාවට නම් අත්පත් කර දීපු සිතක් නැහැ. ධීවර ජනතාව අනතුරට පත් වෙනකන් ඉන්නවා වන්දි කියවන හැබැයි කර්මාන්ත කරන්න මුදල් වෙන් කළ නැහැ. මේකෙන් වෙලා තියෙන්නේ ධීවර ජනතාව ස්වකීය කර්මාන්තෙන් ඈත් වෙනවා.